ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැන්න ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතුඵවවා තේ සං හේතුං තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝති. සදහවතුනි හිතවතුනි, අද ඇසළ පුරපසළොස්වක් පොහොය දවසයි. අමත දුන්දුබින් හෙවත් දහම් අමාදරය වැවීම සඳහා වැහීම සඳහා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ බුද්ධත්වෙන් දෙමසකට පසුව බරණැස ඉසිපිතනාරාමයට වැඩම කළ දවස සහ ඒ දහම් අමාදරය වැයූ දවසයි. පස්වග තවසන් ඉදිරියේදී කළ මේ දේශනාව අවසානයේදී බුදුරජාණන් වහන්සේ හැරුණ විට ප්‍රථම වතාවට ධම්මැස පාදාගත්තේ කොණ්ණඤ්ඤ තවුසායි කියන එක ඓතිහාසික වශයෙන් පිළිගත් සිද්ධාන්තයක්. එපමණකින් නොවේ මේ ඇසළ පොහොය සමාජයට වැදගත් වන්නේ තවත් බොහෝ සිදුවීම් රාශියක් සිදු වූ නිසා. ඒ පිළිබඳව ඔබට අද දවසේ කරන ධර්මදේශනාවලදී අසන්ත ලැබෙනවා ඇති. විශේෂයෙන් වස් සමය ආරම්භය ආදී කාරණා පිළිබඳවත් කරුණු පැහැදිලි කිරීම කරනු ලබනවා. එහෙත් මා මේ ගාථාව ආරම්භක ගාථාව වශයෙන් යොදාගනු ලැබුවේ ඊට වඩා වැදගත් යමක් කියන්නටයි. ඒ දහම් අමාබිරේ වයා කොණ්ණඤ්ඤතවසා සෝවාන් වූ වාසේම කලකට පසු, ටික කලකට පසු සත්සයා ගින්ගොස් සංජය පිරියදී ආසල නතර වී සිටියා වූ කෝලිත උපතිස්ස දෙදෙනා සත්‍ය දවේශනේ සඳහා තවදුරටත් ඉදිරියට යන්නේ සංජය පිරියදී ළඟ තිබෙන දහම ඔවුන් හේව දහම නොන බව දැනගෙන. ඔවුන්ගෙන් කෙනෙක් වන උපතිස්සට තමයි අස්සජී මහරහතන් වහන්සේ හමු වෙන්නේ. අන්නේ හමුණ තැන සිදුවීම පොඩ්ඩක් කල්පනා කරගන්න. උන්වහන්සේගේ ගමන් විලාසයේ ඉරියව් ආදී සංවරයන් දැක නිරීක්ෂණය කළා වූ කොලිත උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ පසපස ගොස් දන්වන දවසන් වෙනතුරු සිට පසුව කළා වූ සාකච්ඡාවේදී ඔබ වහන්සේගේ ගමන සංවරයි ඉඳුරන් පිරිසිදුයි පැහැපත් කුරුවරයා කවුද කියලා විමසුවයි කියලා තියෙනවා. එහිදී උන්වහන්සේගේ උත්තරය වුනේ, මම මේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්, එතරම් ධර්මය නම් දන්නේ නැහැ කියන එක. එතරම් දැනගත්ත නැති වුණාට කමක් නැහැ, දන්න දේ කියන්න. අපි ඒක වටහා ගන්නම් කිව්වහම තමයි බුදුරජාණන් වහන්සේ කෙබඳු ආදීෙක්ද කියන කාරණේ ඇතුළත් මේ දහම් පද හතර ප්‍රකාශ කරන ලැබුවේ. පුදුමයි ඒක නෙවෙයි. එහි යථාර්ථය ග්‍රහණය කරගත හැකිනම් එදා සිදු වුණා වූ සිද්ධියම වෙන්නට පුළුවන් තරම් පුළුවන් තරමේ ගැඹුරු දහමක් මේ ගාථා රත්නය තුල අන්තර්ගත වීමයි. අපි ඉගෙනගත්ත ධර්මයේ පවතින්නේ ගාථාපද දෙකක් අසා උපතිස්ස පිරිවැදියාත් ගාථාපද හතර මාසා කෝලිත පිරිවැදියාත් මේ සෝවාන් කියනා වූ ආරි මාර්ගයට ප්‍රවිෂ්ට වූ බවයි. අදලක්වත් අපි මේ ගාථාව නිරන්තරයෙන් කියන අසනවා. හැබැයි අපේ අය කවුරුත් ගාථාව ඇසුවට සෝවාන් වූ බවක් නම් දැනෙන්නේ නැහැ. එන් කියන්නේ ගාථාව ඇසුවම සෝවාන් වෙනවා කියන එක නෙමෙයි. මේ ගාථාව තුළ එබඳු තත්වයන්ටපත් වීම සඳහා අවශ්‍ය කරන්නා වූ දහම් කරුණු අන්තර්ගත වී තිබෙන බවයි. අනේ ඒ පිළිබඳවයි අපේ අද අවධානය යොමුවන්නේ කියන එක මතක් කරන්න කැමතියි. දැන් මේ ගාථාවේ සඳහන් අර්ථය සරලව අරන් බැලුවොත් හේතුඵවව හේ ධම්මා කිසියම් දහමක් යම් දහමක් ප්‍රබල වීමට කිසියම් හේතුවක් ඇද්ද? හේතු ප්‍රබෝධ කොටගෙන යම් හට ගන්න දහමක් හට ගන්නවාද? ඒ දහම හට ගන්නට හේතුව තේ සං හේතුන් තථාගතවාහ තථාගතයන් වහන්සේ වදාලා. හේතුව වදාලා විතරක් නෙමෙයි තේ සංචේව නිරෝධෝ යම් හේතුවක් වේනම් එය නිරෝධය කරන හැටිත් උන්වහන්සේ වදාලා. එවං වාදි මහා සමනෝ මහා සමනයා එබඳු වාදයක් එක්ක කෙබඳු වාදයක් එක්කද හේතුඵල වාදයක් එක්කුත් නෙමෙයි හේතු වාදයක් එක්කුත් නෙමෙයි ඵලය හට ගැනීමට මුල් වෙන්නා වූ යම් හේතුවක් නැත්නම් හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නැති වෙන බව දේශනා කරන්නා වූ වාදියෙක්. මේක තේරුම් ගන්න ඕන. මේ අපි බුදුන් වහන්සේ වදාළ අර්ථයට මෙහායින් හොයලා බලමු. වර්තමානයේ යම්කිසි රෝගී තත්ත්වයක්, සොරකමක්, ඝාතනයක් වගේ දේවල් සිදු වුණහම ඔවුන් හේතුව හොයනවා. හේතුව හොයලා තමයි නිගමනයට එන්නේ ඵලය. ඒ වගේම රෝග නිදානයක්, රෝගී ලක්ෂණයක් වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරපුවම රෝගියෙක් වෛද්‍යවරයා දක්ෂයෙක් නම් රෝගය නෙමෙයි රෝග නිදානය හොයනවා. එතකොට හේතුව තමයි නිදානය, ඵලය තමයි රෝගය. වෛද්‍යවරයා රෝගයට නෙමෙයි ප්‍රතිකාර කරන්න හේතුවට. රෝග නිදානයට බෙහෙත් කරපුවාම රෝග නිදානය නැතිවන විට රෝගය නැති වෙනවා. එතකොට මේ නිදානය හොයා ප්‍රතිකාර කිරීමක් තමයි මේකේ පවතින්නේ. නමුත් අපි ඔය කීව කතා දෙකම ඇහුවයි කියලා අපිට සෝවාන් ඵලය ලැබෙන්නේ නැහැ. බාහිර ගැටලුවකට හේතුව හොයා හේතුවට පිළියම් නේදුව පමණින් හෝ රෝග නිදානයේ සොයා රෝග නිදානයට පිළියම් කිරීමෙන් පමණක් තනෝ සෝවාන් වෙන්නේ නැහැ. රෝගය සුව වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ඒ සඳහන් කළේ උපමාවක් පමණයි. එහෙනම් අපි අපේ කොටසට යන්න ඕන. යේ ධම්මා මොකක්ද? හේතුඵවව. හේතු ප්‍රභව කොට හේතු මුල් කොට ගත්තා වූ යම් ධහමක් ඇද්ද? ඒ යම් ධහම කියන එකෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද යටි හොයාගන්නට වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් තේරුම් අරගෙන උපතිස්ස මේ මහරහතන් වහන්සේ අසදි මහරහතන් වහන්සේ උපතිස්ස නෙවෙයි අසදි මහරහතන් වහන්සේ වදාළේ කුමක්දයි අපි තේරුම් ගන්න වෙනවා. එහෙනම් එතකොට මෙය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරයටම එල්ල කළා වූ ආලෝකයක්. තවත් විදිහකින් කියනවා නම් මේ චතුස්සත්‍ය අතුලත් කළා වූ ගාථා පාඩයක්. ඒකනේ මේ උපතිස්ස පිරිවැදියාට ඒක ඇසූ පමණින් කරුණ වැටහීම තුළ මාර්ගඵල අධිගමනය සිදු වෙනවා කියලා කියන්නේ. කුමක්ද මාර්ගඵල අධිගමනය සිදු වෙනවා කියලා කියන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනවා මේ සංයෝජනයන්ගෙන් මිදෙනවා. සංයෝජනයන් කියන්නේ කෙනෙක් ඒවාෙන් බැඳලා ඉන්නවායි කියන එක. එහෙනම් ඒවා බොරුවක් බවටත් ඒවායින් මිදීමට අවශ්‍ය ආලෝකයක් මේ තුල සපයා දෙන බව තමයි අපට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. බුදු සමයේ මේ යේ ධම්මා කියලා වදාරනවා ඇත්තේ කොතනද කියලා කල්පනා කරනවාද? ඒකට බුද්ධ දේශනාවෙන් අපට ගන්න පුළුවන් මෙන්න මේ ආලෝකවත් ඇතුළත් පාඩේ. මහණෙනි මම එදත් අදත් ඉදිරියටත් දුකත් හේතුවත් නැති වූ තැනත් මගක් දේශනා කරන්නේ. ඔනු බුදුන් වහන්සේගේ වචනේ ඉන්පිට යමක් දේශනා කළා කියලා නෙවෙයි පවතින්නේ. දුකත් හේතුවත්. දැන් අප ගත්තොත් එහෙම මෙතෙන්ට මේක යේ ධම්මා යම් ධම යනු දුක කියලා. අපි එහෙම ගලපලා බලමු හරියවිද කියලා. දුක. දුක කිව්වම ඊට පස්සේ අර පොතේ තියෙන වචන ටික ඔක්කොම කියන ගින් පාඩම් කරපු එක කියන්න මහන්සියෙන් එපා. යාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා. ඒ සියල්ල දේශනා කළ බුදුන් වහන්සේ සංක්ෂේප කළා යම් දෙයක්. ඒකට අපි කියනවා පංච උපාදානස්කන්ධා දුක්ඛ සංකිට්ඨේන කියලා. අන්න යම් දහම. මොකද්ද යම් දහම? දුක. කොහොමද තියෙන්නේ? පංච උපාදානස්කන්ධේහි. කොහොමද පංච උපාදානස්කන්ධය? ඊළඟට තේරුම් ගන්න වෙනවා. එතකොට අපිට තේරුම් ගන්න වෙනවා බුදු සමය අභිධර්මයේ සත්‍ය පුද්ගලයා මව කුසින් දිවි ජීවිත අවසානයේ මේ අනේක සම්මුති ධර්මයක් පමණයි. අප තුල ශනිකව සසන්තති වශයෙන් මරණයක් සිදු වෙන බව සඳහන් කරනවා. කනේ කනේ ත්වං වික්ඛු කියලා ශනයක් ශනයක් පාසාම ශන භංගුරත්වය කියලා සමහර සඳහන් කරනු ලබනවා. ඒක අපේ ජීවත් වන විට අපේ සිත කය සම්බන්ධ කරලා ශනිකව ඇති වෙන ධර්මතාවයක්. චිත්තචෛසික ධර්මතාවයක්. ඒ වචනින් සඳහන් කරනවා නම් රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ. එහෙම වචනින් පාඩම් කරගත්තට ඒක ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ හටගන්නේ කොහොමද? ඒ හටගන්නේ ඇසෙන් රූපයක් බලන විට, කනෙන් ශබ්දයක් අසන විට, නාසයෙන් ගන්ධයක් විඳින විට, දිවෙන් රසයක් විඳින විට, කයින් පහසක් ලබන විට හෝ මනෝද්වාරික අරමුණක් සමග එකතු වන විට. කවුරු එසේ එකතු වන කිතුද මේ පංච උපාදානස්කන්ධය වන්නේ? අස්රතවත් පුතක් ජනයා විසින් මේ අරමුණ රස විඳින්ත යාම තුල. ඒ අස්රතවත් පුතක් ජනයාට මෙහි ස්වාභාවිකත්වය අමතක වී ගොස් ඔහුටවරු රටාවකට ඔහු වැටෙනවා. ඒ ඔහුටවරු රටාව තමයි මේ හැම දෙයක්ම අල්ලා ගැනීම. අල්ලා ගැනීම කියන වචنين කියන්නේ අතින් අල්ලා ගැනීම කියන එක නෙමෙයි. ඇසට රූපයක් නම්, කනට ශබ්දයක් නම්, නාසයට ගන්ධයක් නම්, දිවට රසයක් නම් ආදී වශයෙන් ඔබට බාහිරෙන් මුණ ගැසෙන ආරම්මණයන්. ඒවා හඳුනා ගැනීමට ඔබේ ප්‍රතිචාර දක්වීම නැත්නම් හඳුනා ගැනීමේ ඉන්ද්‍රිය විවරණයේ අවිවෘත වීම සමග ඉන්ද්‍රියෙහි අරමුණු විකාශනය අවශ්‍යයි. ඒක තමයි අපට ඉන්ද්‍රිය පහක් සහ මනෝද්වාරයක් දීලා තියෙන ලෝකෙ ජීවත් වෙන්න මේවා අවශ්‍ය නිසා. නමුත් එතන දුක්widehat ගැනීම පවතිනවා කියන දුක තියෙනවායි කියලා කියන්නේ ඉපදීමේවත් ලැබීමේවත් ජරාවේවත් මරණයක් නෙවෙයි. උපාදානයේ ඇති විට මේ ටික දුකක් වෙනවා. ඒසේ පිළිගැනීමට අකමැතිනම් මෙසේ විමසා බලන්න. තිලෝකර බුදු පියාණන් වහන්සේ අවුරුදු 35 දී සම්මා සම්බෝධියට පත් වී 80ක් දක්වා ගත කළා ජීවිතය. ඒ පත් වූ තත්වයට අපි කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. කෙලසුන්ගෙන් නිවිලා ගත කරලා තිබෙනවා. එතයින් පසු උන්වහන්සේගේ චරිතය විග්‍රහ කරන්නේ ලෝකයා එදා සිට අද දක්වා අටවෝදහමක් ලෝකෙ තිබුණා උන්වහන්සේ කම්පා වුණේ නැහැ කියන එක. එතකොට එහෙමනම් අපි තේරුම් ගන්න වෙනවද? බුදු පියාණන් වහන්සේට ජරාව ව්‍යාධිය අපි මරණය නොකීවත් ඒකට ඒක සමග අටලෝධහමේ කාරණාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් උන්වහන්සේට ඒවා දුකක් තිබුණේ නැහැ. මේක තේරුම් ගන්න. ඒ නිසා දුකින් මිදී තමයි උන්වහන්සේ අවුරුදු 35 සිට 45 දක්වා කාලය ගත කළේ. ඒකෙන් කියන්නේ නම් පංච උපාදානයක් ඇති විට විතරයි දුක, උපාදානෙ නැති විට පවතින්නේ පංචස්කන්ධයයි. පංචස්කන්ධ දුක්ඛ කියලා අදාළ බුදුදහමක් වතන කරත් නැහැ ධර්ම පාඩයක්. පංච උපාදානස්කන්ධය තුල ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධය දුරු විට පංචස්කන්ධය තුල ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තිබුණට දුක් බවට පත්වන්නේ නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා ස්කන්ධ පහෙන් පහට ඉපදෙමින් නැරෙමින් ඒ ගමන ගියා, වැඩම කළා. නමුත් උන්වහන්සේට දුක කියන එක තිබුණ නැහැ කියන එක තේරුම් ගන්න. අන්නේ විත මේ පංච උපාදානස්කන්ධය සෑදෙන්නේ කෙසේද? ඒ තමයි හේතුත්බව හොයාගන්න හැටි. ඊළඟට තේසං හේතුන්, ඒකට හේතුව තථාගතයන් වහන්සේ වදාලා නම් මොකද්ද හේතුව? ඒක හොයාගන්න හැටි. ඒකයි උපතිස්ස පිළිවැදියාට මේ අහන්න ලැබුණ ධර්මයේ ගැඹුර. අපි තව ටිකක් විග්‍රහ කරගන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනවා කියලා කතා කළාට ඒක ගැඹුරට ගත්තා අපි අරමුණු ගන්නවා කරන්නේ. නිරන්තරයෙන් දොරවල් පහෙන් එකකින් අරමුණක් අරගෙන අරමුණ සමග කටයුතු කරනවා. නින්දේදිත් ඒකයි, නින්දේදී අපිට පාලනය කරන්න බෑ. ඒ අරමුණ විතර පංච ද්වාරයෙන් හෝ මනෝ ද්වාරයෙන් අරමුණක් කරන් කටයුතු කරනවා. ඒ අරමුණෙහි තිබෙනවා ලෝකයක් සමග ඇලීමක් හෝ ගැටීමක්. ඇලෙන එකට අපි කියනවා ලෝභ මෝහ කියලා. ගැටෙන එකට අප කියනවා දේශ මෝහ කියලා. එතකොට මෙන්න මේ අරමුණ සමග ඇලෙන්නේ ඇයි? අරමුණ සමග ගැටෙන්නේ ඇයි? ඒ ඇලීම සහ ගැටීම සිදුවන්නේ බාහිර ලෝකයේ සිදුවෙන සිද්ධියට ප්‍රතිවිරුද්ධතාවයක් දක්වන්න ගියාම Tamanට නොගැලපෙනකොට තමයි ගැටෙන්නේ. ඇලෙන්නේ සීමාව ඉක්මවා එහි යමක් තියෙනවායි කියන මුලාව තුළ. එතකොට මේ ඇලීම ගැටීම මුලාව අපි මේකට ලෝභ දේශ මෝහ කියලා කතා කරන්නේ ඇලීම ගැටීම මුලාව කියන තුනට. ඇලීම සමගත් මුලාව හෙවත් නම තියෙනවා, ගැටීම සමගත් මුලාව හෙවත් නම තියෙනවා. දැන් එතකොට මෙන්න මේ ආරම්මණයක ස්වභාවය අපි පිළිගත්තත් නැතත්, දැනගත්තත් නැතත්, බෞද්ධ වුණත් නැතත්, ඒක හැම දිනාටම පොදු ධර්මතාවයක්. ක්ෂණයකින් හටගන්න නැති වෙන ධර්මතාවයක් චිත්තචෛසික කියලා කියන්නේ. ආයක නවත්තන්න දඟලන්න ඕනෙත් නැහැ, අල්ලන්න දඟලන්න ඕනෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ, ලෝකේ දේවල් හඳුනා ගන්න එහෙම හටගෙන නැති වෙලා යනවා. එහෙම තේරුම් ගන්නට ලැබෙන්නේ නැහැ සමාජයට. සමාජය මේක කරනු ලබන්නේ මේ රුචි අරිති ආකාරයෙන් මේ ඇති වී නැති වෙන ස්වභාවය අමතක කොටගෙන ඒවා බාර ගන්න පටන් ගන්න. ඒ බාර ගැනීමේ ස්වභාවය පවතිනවා ඇලීම් හතරක් සහ ගැටීම් හතරක්. එහෙම නැත්නම් කැමැති හතරක් සහ අකමැති හතරක්. කැමැති තමයි අපි කියන්නේ ලාභ, ප්‍රශංසා, යසස, සැප කියලා. අනිත් කාරණේ ගැටීම් තමයි කියන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කිරීම තමයි කියන්නේ අලාභ, නිന്ദා, ආයස, දුක් කියලා. එහෙම ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රසංසා අට සමග ඇලෙන ගැටෙන සුළු ස්වභාවයක ඉන්නෝයි දරුවෙක් මේ සමාජයේ තියෙන්නේ. ඔහුට කෝකත් එකයි. නමුත් මේ කල්යාමේදී මේවා Tamanට රුචි පරිදි තෝරා ගන්නට යාම තුළ ලෝක ස්වභාවය කෙසේ වෙතත් Tamanගේ සිත මේවට අනුකූලව බෙදීමක් සිදු වෙනවා. ඒ බෙදීමේදී කැමති හතරක් අකමැති හතරක් කියලා ඒ කැමති ඒවා තියාගන්න ඇලෙනවා. අකමැති ඒවා ප්‍රතික්ෂේප කරන්න ඇලෙනවා. ඒකට ගැටීම කියලා කියනවා. මෙන්න මේ ඇලීම ගැටීම සිදු වෙන සිද්ධියේදී අර ඇති වෙන නැති වෙන ස්වාභාවික తত্ত্বය අමතක වෙලා මේ නවතා ගැනීමක් සිදු කරන ලබනවා. බාහිර ගැනීමක් සිදු කරන ලබනවා. අපි ඒකට කියනවා අල්ලා ගැනීම කියලා. ඒකට අපි කියනවා අනිත්‍ය දය නිත්‍ය කොට ගැනීම කියලා. ඔබ අද යම් දහමක් තේරෙන කෙනෙක් වශයෙන් නම් සත්‍යයක සවන් දෙන්නේ බලන්න ඔබ මේ ඔබේ ළමා කාලයේ පසුකිරීමත් සමග මෙන්න මේ වරද කරලා තියනවද නැද්ද කියලා. ඇතිවි නැතිවි යන වේත එසේ සිදුවෙන්න ඉඳ නොදී අපට කැමති ආකාරයට ලෝකයේ වර්ධ කරන්න යාමතුළු ඔබේ සිත මිසේ බෙදුනේ නැද්ද කියලා තේරුම් ගන්න වෙනවා. එතකොට මෙන්න මේ අරමුණු ගැනීමේදී මේ අරමුණට තමයි අපි කියන්නේ රූපය කියලා. රූප ආරම්මණය, ශබ්දේදී ශබ්ද ආරම්මණය, ගන්ධේදී ගන්ධ ආරම්මණය, රසේදී රස ආරම්මණය අරමුණ. ඒ රූපේනේ අපි ඔය වේදනාවෙන් නිදින්නේ. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. ශරීරයෙන් විඳිනවා නෙමෙයිනේ. මනෝ ආරම්මණයක් ආවත් සිහිනෙන් හරි ඒ ආරම්මණය තමයි විඳින්නේ. ඒ විඳීමට තමයි වේදනා කියලා කියන්නේ. ඒ විඳින දේ තමයි කැමති හෝ අකමැති වශයෙන් සංඥාවකින් හඳුනා ගන්න ලබන්නේ. ඒ ඇලීමට හෝ ගැටීමට අදාළව තමයි ඊට පස්සේ එතන සංඛාරයන් හටගන්නේ. මේ ඇති වී නැති වෙන එක නෙවෙයි අපි කතා කරන්නේ, ඒක බල්ලා අල්ලා ගන්න කැමති අපස්සේ බෙදන්ත යාමතල සිදෙන දෙයක්. දැන් මේ රූපය බෙදා ගන්නට යාම තුල රූප ආරම්මණය, සද්ද ආරම්මණය, ඊට අදාළ වේදනා සංඥා සංඛාර ස්කන්ධ 15 නැති වෙනවා. ඒ වෙන සිද්ධියට දැන ගැනීමට කියනවා විඥානය කියලා. ඒ විඥානයත් එතනම හටගෙන නැති වෙනවා. විඥාන කියලා කියන එක පිළිබඳව මේ සමාජය තවදුරටත් කල්පනා කරනවා, කතා කරනවා, විඥානයක් මෙහෙන් එහාට යනවා හැම කියලා කතා කරනවා. කොහේ යන්නද හටගත්ත ගමන් නැති වෙන එක. විඥාණයට එහෙම හපංකම් කරන්න පුළුවන් කමක් නැහැ. සිදුවන සිද්ධිය හඳුනා ගන්න විතරයි පුළුවන්. ඒක එතනම නැති වෙනවා. නමුත් මේ පහ එකවර ඇති වී නැති වෙනවා. මේ පහට යම් ආකාරයක වටිනාකමක් දීපුවාම ඒවා සංකාර ස්කන්ධ නෙමේ සංකාර උපාදාන ස්කන්ධ, රූප ස්කන්ධ නෙමේ රූප උපාදාන ස්කන්ධ. එන අස්ෘතවත් පුතග්ජනයා කියන පුද්ගලයා මෙසේ ජීවත් වීමේදී මේ ස්කන්ධ පහක ඉදීම මැරීම නොදන්නා බැවින් ලෝකයේ සමග කටයුතු කිරීමේදී ඒ ස්කන්ධ පංචකයට අයිති කාරණා රූපේ මමේ මම රූපේ රූපේ තුල මායත මාතුල රූපේ ආදී අතවාදී වශයෙන් නිත්‍ය කොටගෙන ඒවා සමග ඇලෙන්න ගැටෙන්න පටන් ගන්නවා. දැන් එතකොට අස්වසත් පුතග්ජනේ අතුල බොහෝ විට හට ගන්නා ඒ ඇලීම් ගැටීම් සහිත ස්කන්ධයන්ට තමයි පංච උපාදාන ස්කන්ධ කියලා කියන්නේ. මේවායි දුක කොතරම්ද කියලා කියනවනම් ඒ දුකින් නිදහස් වීම සඳහා වුන් තවත් කෙනෙක් ඝාතනය කරනවා, තවත් කෙනෙකුට දොස් පවරනවා, නිවසින් පලා යනවා, සේදී නසා ගන්න ලබනවා. ඔවුන්ට ඒ தත්ත්වයේ ඉන්න බෑ. ඒ තරම හුටේ ගැටුම් සහිතයි විකෘති සහගතයි. ඒ නිදහස් වෙන්න අවශ්‍යයි. ඒ නිදහස් වීමට අර සතා සතුන් භාවිතා කරන උපක්‍රම භාවිතා කරලා කූර වෙලා තවත් පුද්දලයක් විනාශ කරන තැනට යන්නේ මේ පංචපාදානස්කන්ධ භාවිතා කරන පුද්දලයා. ඒ නිසා ඔහුට සිදුවෙන්නේ මොකක්ද? තවදුරටත් කබලෙන් ලිපට වැටෙන්නට, දුකෙන් දුකටම පත්වන්නට. එසේ තවත් කෙනෙකුට රිදවා පරිගෙන විනාශ කොට අලාභයක් කොට දිනගන්ට ගිය හැම දිනාටම මේ කබලෙන් ලිපට වැටීමේ ධර්මතාවය හිමි වෙනවා. එනිසා තේරුම් ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ කෙටියෙන් කියනවා නම් මේ සත්වයාට දුක් ගෙන දෙන්නේ බාහිර ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හෝ ලාභාලාභ ඉපදීමට හේතු වන්නා වූ ධර්මතා හෝ නොව තමා විසින් ඒවා වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම තුළින් හදාගත්තා වූ පංච උපාදානස්කන්ධයේ බවයි. අන්න යේ ධම්මා මේ දුක ඒ දුක හේතු තබව කොමන හේතුවක් මුල් කොටගෙන හටගන්නේ? හටගනේද තේසං හේතු තථාගතෝවාහ. අන්න ඒ හේතුව බුදුන් වහන්සේ දා අපි ඒකයි හොයන්න ඕනේ. දැන් මෙතන තේරුම් ගන්න වෙනවා. පංච උපාදානස්කන්ධය හටගන්න මුල් වෙන කාරණා කීපයක් විග්‍රහ කර ගන්න වෙනවා. අපිට ඒ මොහොතට ඇසට කනට නාසයට දිවට කයට කිසියම් ආකාරයක යම් දෙයකට මුහුණ දෙන්න සිදු වෙන එක බලක්වන්නට බෑ. ඒ බාහිරෙන් සිදුවෙනකොට මොහොන දෙනකොට සිදුවෙන ඒ අරමුණ හටගන්න බලපාන්නා වූ කාරණා ටිකට කියන්නේ ප්‍රත්‍ය කියලා. ඇසට එක ප්‍රත්‍ය කීපයක්, කනට තව ප්‍රත්‍ය කීපයක්, නාසයට තව ප්‍රත්‍ය කීපයක්. ඒ විදිහට ඉන්ද්‍රයන් පහට වෙන වෙනම ප්‍රත්‍ය පවතිනවා. ඇසට නම් අපි ඒක විග්‍රහ කරපු ධර්මදේශනා මතක් කරලා දෙන්නම් එකකින්. ඇසේ නම් අන්ධ වෙලා බෑ. ඇසේ කාචය තිබිලා බෑ. ඇසේ පැනීම තියෙන්න වෙනවා. ඒකට කියන්නේ ප්‍රසාදය කියලා. ඒ වගේම ඉදිරියෙන් හෝ මනෝලෝන් හෝ යම්කිසි අරමුණක් එන්න වෙනවා. ඒකට ගෝචර රූපය කියලා කියනවා. මනෝද්වාරයට නම් ආලෝකය අවශ්‍ය නැහැ. බාහිර ලෝකෙට නම් රූප තිබුණාට පේන්නේ නැහැ. ආලෝකයේ උදව්වෙන් පේන්නේ. ඒක තව ප්‍රත්‍යක්. එසේ දැකැත්තප ගැටුණ පමණින් නම් යමක් හඳුනා ගන්නට බෑ. ඊට ඉන්තර හඳුනාගෙන දීපු අගයක් තියෙන්න වෙනවා. මේකට මානසිකාරය කියලා කියනවා. මේ ප්‍රසාදයේ ගෝචර රූපය ආලෝකයේ මානසිකාරය තවදී චක්කු සම්පස්ස කියලා තව එකක් ගන්නත් පුළුවන්. උන්නම් හැටනම් ඒව තත්ත්‍ය. ඒ වගේ මේක නාසයට ගත්තොත් එහෙම හැම එකක්ම විග්‍රහ කරන්නේ නැහැ. මම මෙතන තේරුම් ගන්න විතරයි විග්‍රහ කරන්නේ. නාසයේ ප්‍රතිශ්‍යාව වැදුනහම ගනුසුම දැනෙන්නේ නැත්නම් ප්‍රසාදයට පණයි. ඒ නිසා නාසයේ ප්‍රසාදය අවශ්‍යයි. නාසයට ගැටෙන්න වායු ගෝලය හරහා එන ගන්ධ කලාපයන්ගේ ගැටීම අවශ්‍යයි. ඒ ගන්ධ කලාපයන් පිළිබඳව හඳුනාගෙන තිබෙන්නා වූ ඇලීම හෝ ගැටීම එතෙන්ට නැත්නම් ඒ හඳුනා ගැනීම අවශ්‍යයි හඳුනාගත් ආකාරයට. එතකොට අපි එකට කියන්නේ ගාන සම්පස්ස කියලා. මෙසේ පංචේන්ද්‍රයන්ටම සහ සයේන්ද්‍රයටම තේරුම් ගන්න මෙසේ ප්‍රත්‍ය නිසා ආරම්මණයක් හටගන්න හඳුනා ගන්නට පුළුවන් වෙනවා. නමුත් තේරුම් ගන්න බැරි කාරණේ කුඩා දරුවාට දුකක් නොවූ දේ ලොකු ප්‍රත්‍ඥයාට දුකක් වන්නේ කෙසේද? බුදුන් රහතුන්ට දුකක් නොවූ තැන අන්නාට දුකක් පන්නේ කෙසේද? ඒක හොයා ගන්න වෙනවා. අන්න මෙතෙන්දී අපිට තේරුම් ගන්න වෙනවා මේ අරමුණු රසය විඳින්ට යාමේදී, අරමුණු රසය බාර ගන්නට යාමේදී, අරමුණු රසය වර්ග කරන්නට යාමේදී, අරමුණු රසය නිත්‍ය කරන්නට යාමේදී අපි එකට ගන්නේ චක්කු සම්පස්සේ කියන තැනින් ස්පර්ශ වෙනවා අරමුණ කියලා. ඉතින් අරමුණ දැන් ඉතින් සැපෝ දුක්ඛෝ උපේක්ෂා වශයෙන් වේදනාවට හට ගන්නවානේ. අසෘතත් පතක් ජනයි කියලා කියන්නේ මේ ස්කන්ධ ධර්මතාවයක් දන්නේ නැති නිසා ඒ අරමුණ, ඒ වේදනාව මම වාටපත් කර ගන්නවා. ඒකට කියනවා වේදනාව අල්ලා ගන්නවායි කියලා. ඒක එතකොට මමයි, මගේ මනං එක මගේ වෙනවා. මගේ නම් එක මගේ ආත්මය වෙනවා. එතකොට ඇසෙන්නම් හම්බ වෙන රූපය, රූප ආරම්මණය පිළිබඳ වේදනාව, තන් වේදනා තමයි නම මගේ ආත්මය වෙන්නේ. එහෙම වෙනකොට තමයි කියන්නේ වේදනා පච්චා තණ්හා කියලා. අන්න ඒ වේදනාවට අපි ඇලුම් කරනවා. ඇලෙනවා. තණ්හා පච්චා උපාදාන. අන්න තණ්හා කළොතින් නවත්තන්න පුළුවන් කමක් නැහැ උපාදාන වෙන එක. උපාදාන කියලා කියන්නේම නොසනසන ආකාරයට හරි අල්ලගන්නවයි කියන එක තමයි. උපාදාන වුණොතින් නවත්තන්න පුළුවන් කමක් නැහැ භව හේවත් කර්මව උත්පත්තිව ලබා දීමට අවශ්‍ය හේතුව තමන් තුළ ඉතුරු වීම. අන්න මෙන්න මෙහෙම අප මේ අරමුණු රසයේ විඳලා යලිත් ගැටෙන්නට ඇතනම් විඳින්නට ඇතනම් ආදී වශයෙන් ඉතුරු කිරීමක් අපාතින් නොදැන සිදුවේ. තියපතනක් හොයන්න බැරි වුණාට මෙන්න මෙසේ තබනයකට තමයි කියන්නේ තණ්හානුසය කියලා. එවම්පි තණ්හානුසය අනුහතේ නිබ්බන්තති දුක්ඛ විදම් පුනප්පුනම්. අන්න ඒ වගේ මේ තණ්හා අනුසය ඇති විට නැවත නැවතත් ඒ අනුසය නිසා දුක හට ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමවල වික්ෂෝත්‍රවල පවතින්නේ අරමුණු රසයේ ඉඳලා අනුසේති අනුමීයති රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස ආදී වශයෙන් ඒ අරමුණ මනිනවද? ලොකු කුඩා උසස් පහත් ආදී වශයෙන් කැමති අකමැති වශයෙන් ඒ මැනීම තුළ තමයි මේ යලි හට ගැනීමට අවශ්‍ය හේතුන් අවකාශ වීම සිදුවන්නේ. අනුසේති කියන්නේ ඒකයි අනුසේය. ඒකට අපි තණ්හානුසේ කියලා කියනවා. තවත් පැත්තකින් කතා කරනවා සංඛාර කියලා කියන්නේ ඔකට සංඛාර කියන එකේ තේරුම දැන් විඳපු දේ හා සමානවම දෙයක් හටගන්න හැටි හටගන්නට හැකි ආකාරයට අවශ්‍ය මූලික හේතුවක් සිත තුළ සැඟවීම කියලා. අනුසේති. අපි ඉගෙන ගන්න ඕන මෙන්න මේ අනුසේති කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. මේ තේරුම් ගන්න නැතුව මොනතරම් බණ ඇහුවත්, මේ තේරුම් ගන්න නැතුව මොනතරම් භාවනා කරන්න ගියත්, කරන භාවනාව මොකද්ද කියලා දන්නේ නැහැ. ඇහුවත් කියයි හිතේන කරගන්න භාවනා කරනවා කියලා. ඇහුවත් කියයි රුධිර පීඩනය අඩු කරගන්න භාවනා කරනවා කියලා. ඇහුවත් කියයි විලේවල සීනි අඩු කරගන්න භාවනා කරනවා. ඔව්, එහෙම සිත සංසුන් කර ගැනීම තුළ ඒ බඳු අතුරුඵල ඇතිවිය හැකි. විශේෂයෙන් බටහිර ලෝකයේ ආනාපාන සතිය ගැඹුරට නොගියත් ආනාපාන සතිය වැඩි වීම තුළ එහෙම කාය සැහැල් වෙනවායි කියන එක පිළිගන්නවා. උන්නේට කැමති හරියට කියලා අපි අහලා තියෙනවා. නමුත් අපට දැනගන්න අවශ්‍ය කාරණාව මේ අනුසේති කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ කොහොමද? ඒක පාලි භාෂාවෙන් අනුසේති කියලා කියන්නේ. අපි දෛනික ක්‍රියාවලියකින් උදාහරණයක් කරන් බලමු. ඔබට යමෙක් දොස් පැවරු විට ඔබය සුළඟේ ගියාසේ නොසලකා නොහැරියොත්, සද්දේ ඉවරුණයි කියලා නොසලකා නොහැරියොත්, ඔබට එයින් සිදු වුනේ අපහාසයක් මදිකමක් යැයි බාරගත්තොත්, එතකොට ඔබ ඒක අල්ලගත්තා වෙනවනේ. ඒ බාර ගැනීම තුළ ඔබේ පුද්ගලයාට ප්‍රතික්‍රියා දක්වන්නට යනවා නේද? වචනින් හෝ උසාවියාමෙන් හෝ තවත් වෙනත් අවස්ථාවක අවස්ථාවක් ආපුහාම ප්‍රතික්‍රියා දක්වන්න. කොකාටත් තාරයක් නම් තිත්තයටත් තාරයක් වගේ. මට බැන්නොත් මාත් බයිනවා. මට ගැහුවොත් මාත් ගහනවා. ඔය බොහෝ දරුවන්ගෙන් අහපුහම එහෙම අපට දෙන උත්තරය. අන්න එහෙම මටයයි බාරගත්තෝතින් ඒ පුද්ගලයාට යමක් කරන්න අවශ්‍ය ඕනෑකමක් අපසිත තුළ නිරන්තරයෙන් සංගවනු ලබනවා. මෙන්න මෙසේ තැබීම සිදුවන්නේ වේදනාවට තණ්හාවට අල්ලා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. මෙන්න මෙසේ තැබීම තමයි අසුතප්පුතක් ඥානාවසින් නැවත හට ගැනීමට තබන මූලික හේතුව. එතකොට බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමේ සඳහන් වෙනවා එතන තණ්හා අනුසය. පසෙන් ඒ පුද්ගලයාට අදාළව යම් ආකාරයකට මේ තමන්ට පෞද්ගලිකව යලින් යලි හට ගැනීමට හැකිවන ආකාරයට මේ ඉතුරු වෙන හේතු. දැන් අර මෞකසෙන් ඉපදීම සිදුවන්නේත් ඔය නිසාමයි. දැනුත් යම් තරහක් ලැබුවොත් යලි හට ගැනීම සිදුවන්නේ ඒත් ලැබුණ නිසා. මේ යලි හට ගැනීම පුනබ්භව කියන එක නැවතවීම කියලානේ කියන්නේ. ඒ නැවතවීම ජීවිත අවසානයේ තේරුණාට දැන් ජීවිතය තුන බලන්නකෝ. තරහක්, ලෝභයක්, වෛරයක් ආදී දේවල් ඉවරණ කර තිබ්බොත් කාල වේලාව ආපු දවසට ඒක මතු වෙලා එනවා. එතකොට ඒ මතු වෙන්න තිබ්බ නිසා නේද? එතකොට මේ තැබීම කවුද කරන්නේ? මේ තැබීම කරන පුද්ගලයාට කියනවා අසුභ පුතග්ජනයයි කියලා. තැබීම කරන පුද්ගලයාට කියනවා පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ හට ගැනීම නොදන්නා කෙනයි කියලා. තැබීම කරන පුද්ගලයාට කියනවා මේ හැම දෙයක්ම කැමැති අකමැති වශයෙන් මමකට මගේකට මගේ ආත්මකට දන්නා කෙනයි කියලා. එතකොට තේරුම් ගන්න ඕන කාරණාව එහෙම තැබුවහම ඒ තබන කාරණයට තමයි හේතුව කියන්නේ. තේසං හේතුම් තථාගතෝ ආහ පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව තණ්හා අනුසය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දාලසේක. අන්න තේසං හේතුම්. දැන් එතකොට හේතු කවුද හදාන තියෙන්නේ? පෞද්ගලික එක එක්කෙනා තම තමන්ට කැමති අකමැති පරිදි. කොහෙද මේක තියෙන්නේ? තියෙන තැනක් හොයාගන්න විදිහකුත් නැහැ. නමුත් නැත්තෙත් නැහැ. මේ පිළිබඳව අපි පුංචි දෙයක් කතා කරමු. ඔය අපේ ළමා කාලයෙන් පසු තරුණ කාලයේදී පරිහරණය කළ ග්‍රන්ථ අතර විවිධ ග්‍රන්ථ පරිහරණය කළා විදාගම්වල ජපන් සෙන් කතත් අපේ හිතට එකතු වෙලා තියෙනවා. ඒවායේ තියෙනවා හරියට උදාහරණ. බලන්න එක මහාචාර්යවරයෙක් ධර්මයේ ඉගෙන ගන්නට ආවයි කියලා තියෙනවා ගුරුවරයෙක් ළඟට. එහෙනම් අපි තේ ටිකක් පීලා ඉමු කියලා දැන් තේ හදනවා. දැන් තේ හදනකොට තේ හදන තේ කෝප්පෙන් වක් කරන ගමන් තේ හදනවා. දැන් තේ කෝප්පේ උතුරලා යනවා. ගුරුවරයා මහාචාර්යතුමා ඉදන් කියනවා ඔන්න ඔය තේ කෝප්පේ උතුරලා යනවායි කියලා. ගුරුවරයා කියනවා මෙන්න මේ තේ කෝප්පේ උතුරලා යනවා වගේ තමයි ඔබේ ඔළුවත්. ඔබ මහ හුඟාවක් මතිමතාන්තර ගොඩක් ඔළුවේ තියාගෙන ඇවිදින් තමයි මගේ භාවනාව චාරන්නේ. උතුරලා යනවා කියන උනාටත් වැඩි කියන්නේ. ඕවත් එක්කලා භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. මේ කෝප්පේ උතුරලා යනවා වගේ උතුරලා යනවා පැත්තකින් තියලා. අනේ ඒ වගේ මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. වයස්ගත වීමත් සමග, ධනවත් වීමත් සමග, උගත් වීමත් සමග, නූගත් වීමත් සමග සහ හොරෙක් වීමත් සමග ආදී වශයෙන් කොයි පැත්තට හරි යාම තුල මේ අල්ලා ගැනීම ස්වභාවය එකේ සිට බුදුන් වහන්සේ වදාළ ආකාරයෙන් නම් 100 දක්වා සමහර ලක්ෂය දක්වා විය හැකි ඉතුරු වෙනවා. අන්න මේ විදිහට අපි විසින් කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස මේ දුක් සමෝහය හට ගන්නට අවශ්‍ය හේතුව අප හිතේ හදාගෙන තියෙන්නේ. ඒත් අවාසනාවකට ලෝකෙ කෙනෙක් මේ වගේ දුකට පත් වුණාම දොස් පවරන්නේ ලෝකෙට. ගින්නට, අවුවට, වැස්සට, දේශපාලනඥයන්ට, මවට, පියාට, බාහිර හමු වෙන ආරම්මණයට ආදී වශයෙන් තමා දුකටපත් වීමේ වරද සමාජයට පැටවීම තමයි 100%ක්ම පුදුම් සමාජය කරන්නේ. ඇයි? ඒ දුකට හේතුව නොදන්නා බැවින්. එහෙනම් මේ දුක්ඛ සත්‍යයෙන් කතා කරන්නේ සංකීර්ත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සමුදය සත්‍යයෙන් කතා කරන්නේ පංච උපාදානස්කන්ධය හටගන්න හේතුව ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකේ මානසිකාරයේ නොව ඊට අදාළ යම් වෙන් කිරීමක්, වගකීමක්, ඇලීමක්, ගැටීමක්, බැඳීමක් මින් පෙර ඔබ විඳ අවස්ථාස කොට ඇති බැවින් ඔබ සතුව පවතිනවා තණ්හානුසය කියලා කොටස. දැන් මේ ඇතිතුරු නිබ්බන්තති දුක්ඛ ඉදං පුනක් පුනක්. එතකොට අපි මේ මොහොතේන් පසුව ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධ නැවත හට ගන්නවා නම් හෝ මරණයෙන් මතු නැවත පංච උපාදානස්කන්ධ හට ගන්නවා නම් හෝ ඒ හටගන්නේ මේ ආරම්මණයන් විඳින්ට ගොස් ඒ මම කොට මගේ කොට මගේ ආත්ම කොට සහන් හේවත් නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් බැඳුනා වූ වරද හේතු කොටගෙනයි මේ වරද තුල තමයි අපි ඊට පස්සේ කාම ලෝකයේ තුල සැප තියෙනවායි කියලා බහුතරයක් කාමසුකල්ලි කාන යෝගයට කාලය ධනය සමය 100%ක් කැප කරමින් ජීවිතය තුල සැප ගවේෂණය කරන්නේ එහෙම එක ඉඳලා ඉවර කරන්න බැරි බව දැනගත්ත පිරිසක් තමයි මේ බුදුන් වහන්සේ පහළ වී කොණ්ණඤ්ඤ තවුසාට දෙසූ දහම අසන්ත දෙසන්ත පෙර සත්‍ය ගවේෂණයට වනාන්තර ගත වී ගොස් මේ මම වැඩෙන එක වෙනුවට මමත්වයේ සොයන්න බැරි ආකාරයට සැඟ වෙන අත්කල මතාන යෝගී ගියේ මේ දෙකේදිම තේරුම් ගන්න මමත්වයේ වැඩෙනවා මමත්වයේ සැඟ වෙනවා මමත්වයේ හොයාගත් අය නෑ මේ දෙකේ අත්කල මතාන යෝගීන් තුලත් නැහැ කාමසකල්ලි කාන යෝගීන් තුලත් නැහැ දැන් ඇසල මස දේශනේ මේ දෙක සඳහන් වන නිසා හිම වචනයක් කිවට කමකුත් නැහැ එනිසා තමයි බුදුරජාණන් වහන්සේට සිදු වුණේ මේ මමත්වයේ සැඟ වෙන මග අතහැර දැමීමට සහ මමත්වයේ වැඩෙන මග අතහැර ඒ දෙකට අතරින් පිහිටියා වූ මමත්වයේ දුර වෙන මගක් දේශනා කරන්නට මජ්ක්‍ධිම පාඨයේ පදයි කියලා. ඒක තේරුම් ගන්න වෙනවා. දැන් අපට තේසං හේතුන් තථාගතෝ ආහ මේ ලෝකේ ජීවත් වෙනකොට යම් කරුණක් ජරා ව්‍යාධි ශෝක මරණ නිසා අපට යම් ආකාරයේ දුකටපත් වෙන්න සිදු වෙනවා නම් එයට හේතුව බාහිර ලෝක ධර්මතා නොව තමන්ගේ සිත්හි ඊට අදාළ තණ්හානුසයක් පැවතීම බව දුකට හේතුව තණ්හාව කියලා කතා කරනවා දැන් තණ්හාව කියන එක ලියා ගන්න තණ්හාව හටගන්නේ තණ්හානුසයෙන් තණ්හා අනුසේ ඉතුරු වෙන්නේ තණ්හාවෙන් පස්වච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා තණ්හාවෙන් තමයි අනුසේතර වෙන්නේ බව කියන එක. ඒ අනුසයෙන් තමයි අලිත් පංච පාදානස්කන්ධ හටගන්නේ. දැන් එතකොට තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අනුසේ ඉතුරු වන්නේ කෙසේද? අනුසේ කොහෙද තියෙන්නේ? අනුසේ ඉතුරු වන්නේ කුමක් කිරීමෙන්ද? අනුසේ ඉතුරු නොවනසේ නිම කරන්නේ කෙසේද? මෙන්න මේ කාරණා ටික තමයි අර අර සංජය පිරිවැජියාගේ දහමාසා යම් මග ගොස් යම් නොනක් දිනු කරන සිට නිසා මේ ඇයට තේරෙන්න උදව් වුණේ. තව අතුරු කතාවක් එතන ඉදිරිපත් කරන්නම් මේ සමාජයට දැනගන්න. කෝලිතෝපතිස්ස විරද්ද සමජ්ජ නම් වූ නාට්‍යයක් බලා ඒක කලතිරුණ කාම සුකල්ලි කාණ යෝගීන්. එයා තහර සත්‍තිගවේශ නිදෝන් ගිය අත්කම තාන යෝගීන් පිටපස. එතකොට ඒ දෙපැත්තම ටිකක් පාවිච්චි කරලා තිබෙනවා මේ ගාථාපදයේ අසා සෝවාන් නොවිත සංජය පෙරවැදියා මොන සිල්ද රකමින් හිටියේ මොන පැවිද්දද හිටියේ මොන උපසම්පදායද හිටියේ කියලා බලන්න එහෙම මොකක්වත් නැහැ සාමාන්‍ය පුද්ගලයෙක් ටිකක් සත්‍ය හොයන්න කැමති ඔහුට මේ දහම් පදේ අසන්ත ලැබුණාම මාත්පරදා එනම් දහම් පදේ නෙමෙයිද මූලික වෙලා තිබෙන්නේ. දහම් පදේ තිබුණාට කෙනෙක් මෝඩ නම් ඒක අහන්නම් වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් කොතරම් ප්‍රඥාවන්ත වුණත් දහම් පදේ නැත්තම් ඒ ඇස පෑදෙන්නේ නැහැ. ඒ ඇස පෑදීමේදී අපි බොහෝ දෙනා කල්පනා කරන පරිදි අපට නුවණ නැහැ කියන කතන්දරේ ඒ වගේ ඒ කාරණා අමතර කතා ඇරුණාම මෙතනට අදාළ නැහැ. ඒ ඕනෑම එකකින් කරන ලබන්නේ Tamanගේ ඇස පෑදීමට තියෙන අවකාශය වසා දමා ගන්න එක. එනිසා එතෙන්න යොදන්න යන්න එපා කෝලිතපතිස්ස දෙදෙනා පෙරම්පුරාණ ආපු දෙදෙනෙක් අරසව් දෙදෙනා එනිසා ධර්මයේ තේරුණා කියන වචنين වහන්න යන්න එපා. ඔවුන් කිහියන් දෙදෙනෙක්, ඔවුන් අත්කමතාන යෝගින් දෙදෙනෙක්, ඔවුන් ඊට පෙර ඊටහා ගැඹුරට ගිය දෙන්නෙක් නෙමෙයි. ගිහිව ඇඳුමෙන් සිටියේදී තමයි මේක එහෙම වුනේ. අපත් තේරුම් ගන්න වෙනවා. මා මින් පෙර ධර්මදේශනාවකදී දුෂ්ටක්ෂණයන්ගෙන් මිදුන අවස්ථාවක ඔබ ඉන්නේ කියන එක පැහැදිලි කරලා තියෙනවා. එබඳු පුද්ගලයින්ට නෙළුම විකසිත වීම සඳහා හිරු එළිය අවශ්‍ය වන්නාසේ. තමා තුළ සැඟවුණා වූ මේ සත්‍ය දවේසී ස්වභාවයේ මතුවෙන්ට අර කලන මිත්‍රෙකුගෙන් මේ කරුණ පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා. ඔබ සොයා යත්තේ ආයුත්තේ එබඳු අය. ඔබ ඇසුරු කළ යුත්තේ එබඳු අය. ඔබ තේරුම් ගත්ත යුත්තේ එබඳු තේරුම් ගත්ත කෙනෙකුෙන් මේදී. එහෙම නැත්නම් අර නෙකරෙන දීගෙට කොඳුරු තෙල් හත්පත්ටිකුත් තව ටිකක් ඕන කියලා කියවනක් පේනවා. නෙකරෙන වෙදකමට දීගෙට නෙවෙයි නෙකරෙන වෙදකමට දීගෙට වෙන එකක් තියෙන්නේ. ඒ වගේ මේක නෙකරෙන තැනට කරුණු ඉදිරිපත් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් අපට අවශ්‍ය වෙලා තියෙන්නේ නෙකරෙන තැනට කට ඉදිරිපත් කරන්න නෙවෙයි අතක තියාගන්න එක. කෙරෙන්න පුළුවන් කොහොමද? නෙකරෙන තැනට කට ඉදිරිපත් කළ හැකි. මරිදේ මහ රහතන් වහන්සේගෙන් පස්සේ රහතුන් නැහැ, මාත්පලලාබින් නැහැ. කියලා ඔන්න සමාජයේ තියෙනවා මේ මතයක් අදහසක්. ත්‍රිපිටකයේ පවතින යෝධම්මං පස්සේ සෝමං පස්සති කියන බුද්ධ වචනට වඩා එක ලොකුද? තේරුම් ගන්න. විනය නාම ශාසනස්සායු. ශාසනය ආයස විනයයි. ඒක අරට වඩා ලොකු, ඒකද ලොකු අරකද ලොකු? ඓතිහාසික පදනමක් නැති ඓතිහාසික වශයෙන් නොලියුණ ජන ප්‍රවාදයේ පවතින වදනක් අරගෙන අපි සමස්ත ජාතියක සමස්ත රටක සමස්ත ආගමක සමස්ත සත්‍ය ගවේෂී වර්ගයක ඉදිරි මඟ වසා දමනවාද? මේමයි මොඩකම් කියලා කියන්නේ. එනිසා මේ ගාථාවේ අර්ථය එදා පැහැදිලි වූසේ අද පැහැදිලි කරගත හැකිනම් එදා සිදු වූ දේ අදත් සිදු විය හැකි කියන එක අමතක කරන්න එපා. දැන් එහෙමනම් අප තේරුම් ගත යුතු කාරණේ තමයි මේ අප එක එක්කෙනා සතුව තණ්හානුසය කියලා නොපෙනෙන කොටසක් තියෙනවා. තියෙනවා කියන වචනේ හොයන්න බැරි වුණාට එහෙම පවතිනවා. ඒ නිසා බාහිරයට ගැටෙද්දි හෝ මනෝද්වාරයෙන් එද්දි ඒ අනුසය හේතුවෙන් හටගන්නා එකට පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය තුළ දුක පවතිනවා. ඒ දුකට හේතුව තණ්හානුසයයි. තණ්හානුසයෙන් හටගත් එක පංච උපාදානස්කන්ධයයි. තේසං හේතුන් තථාගතෝ ආහ. තනතික. දැන් තේරුම් ගන්න ඕන කාරණාව. මාමින් පෙර දේශනාවකදී පැහැදිලි කරලා තිබෙනවා. ධම්මදින්නා නැමැති භික්ෂුණිය තමන්ගේ පෙර ස්වාමි පුරුෂයා පැහැදිලි කරපු කරුණු පැහැදිලි කිරීමේ දවිසාක නම් වූ එහෙම නැත්නම් විසාකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු අවිසාකාවට සමහර මේ පැටලෙනවා මට සමහර වෙලාවට සූත්‍රයක වගේ දේවල් නිසා කොහොම හරි කතාව උපුටා දක්වන්නම් මම යමෙකුට අල්ලා ගැනීම සියක් තිබෙනවා නම් දුක්සියක් තියෙනවා අන්න ඒක තේරුම් ගන්න ලංකෝ විසාක සතං සුඛානි සතං තේසං දුක්ඛානි. අර අල්ලා ගැනීම එකක් එකක් පාසා තණ්හානුසය රැස් වෙනවා. තණ්හානුසය රැස් වෙනකොට ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ඔබ වැඩෙනවා. මේකට කියනවා පිරිහෙනවා කියලා. පිරිහෙනවා කියන එකේ තේරුම නිරන්තරයෙන් ලෝක සිදුවෙන සිදුවීම් එක්කලා ඇලෙනවා ගැටෙනවා සහ දුකටපත් වෙනවායි කියන එක. දැන් මේ දේ තේරුම් නොගෙන ගත කරන ජීවිතයේ අග දක්වාම මේ දුකට හේතු කියන කාරණා එක්රැස් කරමින් යන නිසා ඔබට දුක් වැඩි වෙනව නැරුණාම මෙදීමක් නැහැ. තේසං හේතු තථාගතෝ ආහ. තේරුම් ගන්න ඕන කාරණාව. හොයි. ඊළඟ වචනට එනවා. තේසං ච යෝ නිරෝධෝ. හේතුව නිරෝධ කරන්නේ කොහොමද? ඵලය ගැන කතාවක් විතර නැහැ. හේතුව මොකද්ද දැන්? තණ්හානුසය. තණ්හානුසයක් පුදුම් කියන පුද්ගලයා බව ළඟ රැඳී පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ගිහිව පැවිදි වශයෙන් ඔහුට මේක තේරුම් ගන්න ලැබුණත් වාරි භාවයටපත් වෙනවා. දැන් ඔහුට දුකින් මිදීමට නම් බාහිර ලෝකෙත් එක්ක සටන් කරලා අටලෝ දහම පාලනය කරන්න හම්බ වෙන්නේ නැහැ. අපේ රටේ හෝ ලෝකයේ පවතින යම් යම් පාලන ක්‍රමයන් මගින් මේ සමාන වූ අදහස් ඇති මිනිසුන් සහ සමාජයක් බවට පත් වීම තුළ මේ දුක් ඔක්කොම අතුරුදහන් වෙනවායි කියලා මතයක් තියෙනවා. නැහැ. පේන මට්ටමින් ඒකට කියන්නේ සමාජගත දුක කියලා. සමාජගත දුක යම් මට්ටමකට සංසිඳව ගන්න පුළුවන් වෙයි. නමුත් ඒ පැත්තෙන් සමාජගත දුක සංසිඳව වෙනකොට චිත්තසංතානගත පැත්තෙන් වෙනත් ආකාරයකට මේ බෙදීම් ඇති කරන වුන් දුක් හදා ගන්නවා. එක එක පාලන තන්ත්‍රයන් පෙරලා ඇති කරා වූ තවත් පාලන තන්ත්‍රයන් පසු කාලීනව එපා වුණේ ලෝක රටවල් වලට. ඔය කියන දේවල් හදුවයි කියන්නේ. අර ටික කාලයකට අරහි ආස්වාදයක් තිබුණත් තමා විසින් හදා ගන්නා වූ මේ චිත්තසංතානගත දුක නිවන්නට දේශපාලන අධ්‍යයනට බෑ. ආර්ථික ප්‍රතිසංස්කරණ වලට බෑ. වෙනත් කිබඳුව ක්‍රියාමාර්ගයකට බෑ. ඒක තේරුම් ගන්න. වොන්න පුළුවන් වේවි යටිතල පහසුකම් සලසාදී මා සඳහන් කරන ආකාරයෙන් නම් සමාජගත දුක හේවත් සියලු සම්පවතින දුකෙන් 16න් එකක් නිවාලන්නට තව 16න් 15ක් තියෙනවා. අපි ඒකට තමයි කියන්නේ චිත්තසංතානගතවයි මේක තියෙන්නේ. මේ චිත්තසංතානගත මූලය ඉවත් කරන්නේ කොහොමද? අර ගාථාවේ සඳහන් කරනවා යථාපි මූලේ අනුපද්ද වේ දල්හි චින්නෝපි රොක්කෝ පුනරේවෝති කියලා. යම් විටක අනතුරක් මුලට නැත්තම් ගහ කැපුවට මුලෙන් තල් දල් දනවා. බාහිර ලෝකේ මොනවෙන් පාලනය කළත් දුකට හේතුව කියන්නේ තමන්ගේ හිතේ තියෙන තණ්හා අනුසය නම් ඒයින් තණ්හාව හටගන්න එක සහ නැවත හටගන්න එක නවත්වන්නට බැහැ. අන්න බුදුරජාණන් වහන්සේට සත්හත වන බව දුකට වේදානන්‍යයි වදාරන්නේ ඔන්න ඔය නිසා. බව දුක හටගන්නේ බාහිර ලෝකේ තියෙන අටලෝ දහම නිසා නෙවෙයි. බාහිර ලෝකේ ක්‍රියාකාරකමක් නිසා නෙවෙයි. ඒ ක්‍රියාකාරකම අල්ලා ගැනීමෙන් සහ ප්‍රතික්ෂේප කිරීමෙන් තමා හදා ගැනීම තුළ. තමා හදා ගැනීම තුළ තමන්ගේ හිතේ ඒවා දකින්නකොට අහනකොට හටගන්න අවශ්‍ය දුක් හටගන්න මූලයක් ඇතිව කරලා තිනවා. ඒකත් අපි කියනවා තව ටිකක් විග්‍රහ කරනවා නම් රූප බැලීමේදී රූප සංහාවෙන් මේ මූලයට ශක්තිය එකතු වෙනවා. ශබ්ද විඳීමේදී ශබ්ද සංහාවෙන් මේකට ශක්තිය එකතු වෙනවා. ගන්ධයේදී ওই විදිහට මේවා මම මගේ කොට ගැනීමේදී අතනට අර කියන තැනට ශක්තිය එකතු වෙනවා. එතකොට ඒකට අපි කියනවා ලෝභ දේශ මොහ මූලයන් ප්‍රබල වෙනවායි කියලා. ප්‍රබල වෙන තරමට ඊට පස්සේ ආපහු එතනින් ඒ හේතුවෙන් හට ගන්න අවස්කන්ධයන්ට පංච උපාදානස්කන්ධ කියලා කියනවා. ඒ වෙන් තවදුරටත් පෞ සිද්ධනවා වැඩි. දැන් බුදුන් වහන්සේ ඊතරහතන් වහන්සේලා වැනි අයට වචනයක් කතා කරනවා පුණ්‍ය පාප පහින කියලා. පින්පව් දෙක අතහැර දැමුව. පින්පව් දෙක අතහැර දැමුව කියන එකෙන් පෙන්වන්නේ සාර ධර්ම අතහැර දැමුව කියන එක නෙවෙයි බාහිර සමාජයේ ජීවත් වෙනකොට. මේ පින් හෝ පව් කියන දෙකම සිදුවෙන්න මූලය තමයි තණ්හා අනුසේහවත් අවිද්‍යාපත්‍ය සංඛාර. අවිද්‍යාව තුළයි මේක පවතින්නේ. දැන් බුදුන් වහන්සේ මුල් වදුරු නැති තාක් කල් ගහලිනවා කියලා වදාරලා උන්වහන්සේ වදාරන්නේ මුල් ගලවන්න. තණ්හා අනුසේ ඇතිතුළු මේක හට ගන්නවා. කොහොමද තණ්හා අනුසේ ඉවර කරන්නේ? නොපෙනෙන දෙයක් පේන්න නැති දෙයක් කොහොමද ඉවර කරන්නේ? අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන කාරණාව. මෙන්න මේ තණ්හා අනුසයෙන් හට ගන්නා විට යලි තණ්හා අනුසයට හේතු ඉතුරු නොකර නිමා කරන්න පුළුවන් කොහොමද? එතකොට සිදුවෙන දෙයට කියනවා උපන්න කුසල දුරු වෙනවා. නූපන්න කුසල් නූපදිනවා. තියෙන තැනින් හට ගනීවි. ආපහු එතෙන්ට නොයා ඉවර කරන්නේ කොහොමද? මෙන්න මේ පංච උපාදානස්කන්ධ හටගන්නට හේතු වෙන තණ්හානුසයෙන් පංච උපාදානස්කන්ධ හටගන්නා විට ඒ පංච උපාදානස්කන්ධයේදී යලි තණ්හානුසයේ ශේෂ නොවි නිමාව දකින්න පුළුවන් වෙන ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. ඔබට දුකින් අත මිදෙන්න අවශ්‍ය නම් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ මේ සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන ධර්මය ඔබ සරණ කරගන්න කෙනෙක් බවටපත් වෙන්න වෙනවා. ඒකටයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පදිනවා කියලා කියන්නේ. තණ්හා අනුසය හටගන්නේ නැතුව නිමා කරන්නේ කොහොමද? හොඳයි තණ්හා අනුසය හට ඉතුරු වෙමින් නිමා වුනේ කොහොමද? අන ලෝකයාගේ ගියපාර ඔවුන් මේ සංස්කාරයන් අල්ලගත්තා නිත්‍ය සුඛාත්ම වශයෙන්. ඒකට අපි කියනවා මම මගේ මගේ ආත්ම. මම මගේ ආත්ම සංකල්පය තුළ ඉවර වෙනකොට ස්කන්ධ නැති වුණාට තණ්හා අනුසේ ඉතුරු වෙලයි නැති වෙන්නේ. එතකොට තණ්හා අනුසේ ශේෂ වී නැති වෙනවා නම් ඒකට භාවනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ. කාමසුකල්ලිකාන යෝගයේ අරමුණ රසයක් විඳීමේදී තණ්හා අනුසේට හේතු ඉතුරු කරනවත්නවා යලිත් විඳින්න හෝ ගැටෙන්නට ඇතනම්. අතකලම තානියෝගය ධ්‍යාන ආරම්මණයන්ෙහිදී ඒක ඔහු දන්නේ ඒකට අවශ්‍ය තණ්හානසයක් තියෙනවායි කියලා. ඒකට කියන්නේ කාම තණ්හා කියලා. ඒකට කියන්නේ එක්ක භව තණ්හා නැත්නම් විභව තණ්හා. එතකොට මේ මාර්ග දෙකම පිළිබඳව බුදුරජාණන් වහන්සේ අසලපෝදා දේශනා කළේ කුමක්ද? හීනෝ ගම්මෝ පුදුර්ජනිකෝ අනරිවණත් සංහිතෝ අතකලම කාංශ කල්ලිකාන යෝග දුක්ඛෝ අනරිවාණ සංගිත අත්කලමතාන යෝග දුක්ඛ. මේ දෙකේම අර තණ්හා අනුසයට පහර නොදින බැවින් සසරේ බැඳෙනවා. එක මේක මේකේ දුක විඳිනවා අරකේ දුක යටපත් වෙනවා. මේකේ මම මමත්වේ වැඩෙනවා අරකේ මමත්වේ සැඟ වෙනවා. ඇයි මෙහෙම වුනේ සමාජයට? බුදුරේක ලොවට හෙළි කළා වූ දහම තමයි මේ සඳහා උදව් කරගත හැක්කේ. බුදුරයාගේ වටිනාකම මොනෝකයි? පළවෙනි වතාවට උන්වහන්සේ මේ හෙළි කරගත්ත, දෙවෙනි වතාවට ඒක කොණ්ණඤ්ඤ කවුසර ලබා දුන්නා. මෙන්න මේ પરම්පරාව කියලා කියන්නේ මේ ධර්ම අවබෝධය තමන්ගේ ළඟ අතැසියාට, ශිෂ්‍යයාට ආදී වශයෙන් කෙනාට ලබා දෙන එක. පටියක් කර කරේ ගැට ගන්නාට විතර හරි පාඩම් කරනවට හරි නන් නෙවෙයි. මෙන්න මේක තමයි අපිට වටින්නේ මේ අකණ්ඩ වික්ෂු පරපරක් කියලා කියන්නේ. අවිච්ඡින්න කියලා කියන එකේ තේරුම නොකයි වෙන්න ඕන. කවදාවත් ඒක ලෝකෙන් උතුරන් කරන්න නැතුව ඉස්සරහට දෙන්න ඕන. එතකොට පරපරෙන් පරපරට මිනිසුන් මිය ආවි. නමුත් බුදුන් වහන්සේ ඉලකල සත්‍ය තවත් මෙබඳු මිනිසුන් සිටිනවා නම් තවත් අවුරුදු 10,000 ලක්ෂ ගණනක් තියේවි. අපිට මේක අද සමාජයේ පිරිහෙන යනවා තව 50කින් ඉවර වෙනවා කියලා අසුභවාදී හැඟීම් කියන්න හොය එක බහල වලල්ලා දාන්න නෙමෙයි යොන කවුරු හරි. තව දුරටත් මේ රැකගැනීමෙන් මිනිස් සමාජයට දුකින් නිදුන මඟ යෙලි කරන මේ දහම රැකගැනීමයි ඔබ අපියුත්කම වන්නේ. ඒක තිත කැදීම නෙවෙයි. එනිසා තිත කැදීමේ ඉලක්කම් පිළිබඳ කිසිවෙක් විශ්වාස තබන්න එපා. බුදුන් වහන්සේ වදාරන්නේ උන්වහන්සේ වදාළ ධර්ම විනය පවතිනවා නම්. මතක තියාගන්න ධර්ම විනය ලෝකේ රහතුන්ගෙන් ඉස් වෙන්නේ නැහැ. ඒ පිළිබඳ අපි තවත් දවසක කතා කරමු. එනිසා මේ කාරණේදී දැන් අපට මේ කරුණ පැහැදිලි කිරීමේ අවසන් තැනට එන්න වෙලා තියෙනවා. මහා ශ්‍රමණයා මොන වාදියෙක්ද? හේතු නිරෝධයෙන් දුක නැමැති ඵලය නිරෝධ කරන වාදියෙක්. එතකොට දුකට හේතුව පවතින්නේ ඔබේ සංහානුසය තුළ. දැන් විච්ඡ තණ්හානුසයම් තියෙන්න පුළුවන්. ඒක හොයන්න බැරි නිසා නැති කරන්න බෑ. තවදුරටත් එතන තියන්න නැත්නම් අන්න සීල සූත්‍රයෙන් ගන්න. සීලවතාකෝපනායස්මා සාරිපුත්ත කතමි ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. සීලවතාකෝපනායස්මා මහා පොට්ටිත ඉමි පංච උපාදානස්කන්ධේ අනිච්ඡතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි පරං සච්චිකරෙයාති. වෙන කිසිම මාවතක් හොයන්න යන්න එපා. තණ්හා අනුසය ඉතුරු නොකර නිමා කරන්නට කොයි යම්ම ක්‍රමකින් කරකින් පිටක්තරව එකෝ එක කාමසුකල්ලි කාණයෝගට ඇති තණ්හානුසය වැඩෙනවා. අර්ථකල මතාණයෝගට ඇති තණ්හානුසය මමත්‍ය සැඟ වෙනවා. ඒ නිසා තමයි බුදුවරු ලොවට හෙළි කර වදාළ ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැලීමේදී පමණයි තණ්හා අනුසය ශේෂ නොවි අනිත්‍ය වෙනවා කියන්නේ. අන්න ඒකයි. දැන් පුතග්ජනය අනිත්‍යකට ගන්න. ඒකට කියනවා අල්ලා ගැනීම කියලා. අල්ලගන් නැත්තේ නුවණින් අරමුණ හටගත්තාම අල්ලගන් නැත්තම් නැති වෙනවා. ඒ අල්ලගන් නැත්නම් නැති වෙන එකට තමයි බුදුන් වහන්සේ වදාරන්නේ යදායි පඤ්ඤාය පස්සති යම් විටක නුවණින් දකිනවායි කියලා. එතකොට සිදුවෙන දේ තමයි එතන ඉවර නම් එතනින් කොටසක් තණ්හානුසයට යන්නේ. දැන් මේ පිළිබඳ උදාහරණේ පවතින්නේ දෙලංච පටිච්ච වටිච්ච පටිච්ච තේලප්පජුම් තේලප්පදීපෝ ජායෙය. තෙලුයි වැටියයි පහනට දානවා නම් ඒකට ආහාර හම් වෙන හින්දා නිරන්තරයෙන් පහන දැල්වෙනවා. නමුත් තියෙන තෙල් සහ වැටිය තියද්දි නැවත තෙල් දාන්න නැත්නම් වැටියක් දාන්න නැත්නම් තියෙන ටිකෙන් ඇවිල්ලා ඉවර වෙනකොට ආයෙ කොහොමදපත් වෙන්නේ? අන්න ඒක තමයි තණ්හා අනුශේෂය කරනවා කියලා කියන්නේ. ඒක තමයි ආර්ය මාර්ගයකදී අසක්කාය දිට්ඨි චිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ බැමි තුනේදී මුල් තුන කැරිනවා. සයතනින් එහාට විදර්ශනාවේදී කාමරාග ව්‍යාපාද තුනී කරනවා විනාශ කරනවා කියන්නේ මේ තණ්හානුසය තුනී කරන මාර්ගයට. තේරුම් ගන්න ඕන කාරණාව අන්නේ එකයි. එතකොට නූපන් අකුසල් නූපදිනවා. පංචපාදානස්කන්ධේ තණ්හානුසයෙන් හටගන්න විට පංචපාදානස්කන්ධය හටගන්නවා. සිහි වඩන කෙනාට පංචපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත්ම වෙනවා. එතකොට එතෙන්ට ඉතුරු වෙන්නේ තේසංචයෝ නිරෝධෝ. මොන හේතුවද? තණ්හා අනුසය නැමැති හේතුව නිරෝධ වූ කෙනාට මරුණහම දුකක් නෑ, මරුණහම නිවනක් ලැබෙනවා කියන එක නෙමෙයි මේ වදාරන්නේ. ජීවිතය තුළම තණ්හා අනුසය ඉවර කරගන්න පුළුවනි නම් එහෙනම් හටගනීවි ප්‍රසාදයන්ට ගැටෙන උට ස්කන්ධ පංචකය. අර අනිත් පෘථග්ජරයින්ට ඇති වෙන දැවිලි තැවිලි 11 ගින්නම ඔහුට නැතිව ජීවත් වෙන්න පුළුවන් වෙයි. අත්හදා බලන්න. තිලෝකර බුදු පියාණන් වහන්සේ වදාළ මේ දහම උපතිස්ස මහරහතන් වහන්සේ විසින් උපතිස්ස නෙමෙයි අපි කතා කරන්නේ, සරියුත් කෝලිත උපතිස්ස දෙදෙනාගෙන් කෝ උපතිස්සට දේශනා කර වදාළේ අස්සජී මහරහතන් වහන්සේ. අස්සජී මහරහතන් වහන්සේ කෙටියෙන් දේශනා කළ බණ. දැන් අය සංජයට තේරෙන්න තෝරන කාරණේ මොකක්ද? මම කොට ගන්නෙ තණ්හානුසයෙන් එන එකේදී. මම කොට ගත්තොත් තණ්හානුසයට යනවා. වෙන මොනම ත්‍රික්ෂාපදයක්වත් ප්‍රතිපදාවක්වත් අනුගමනය කරලා පුළුවන් කමක් නැහැ. සීල වෘතවලට මේ තණ්හානුසය තුරණ එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අද සමාජයේ පවතින ආකාරයට අජෞත ගෞත හිලෞත කියලා අපි ළඟ නැති ටිකක් කියන්න එපා. පුද්ගලින් වශයෙන් පුතක් ජන සමාජයේ ගතන ඕනෑම සිල් වෘතයකින් නිවන් ලැබේය කියලා විශ්වාස කරනවා නම් සිල් වෘත රකින්න එපා කියන්නේ නැහැ. මේකෙන් මට නිවන් ලැබේ කියලා හිතනවා නම් ඇයි තණ්හානුසය නතර කරන්න සිල් වෘතවලට බැහැ? ඒ නිසා සිරබත පරාමාසයට අහු වෙනවා. ඒ නිසා තමයි සකවර්ණයේ උපසදි උපතිස්ස පිරියජාට ඔය මහානකමක් නැතුව පැවිද්දක් නැතුව උපසම්පදාවක් නැතුව සිල් රැකෙල්ලකුත් නැතුව දෙලින්ම දහම් පදය ඇසීම තුළින් මේ කාරණේ තේරුනේ. එදයින් පසුව එතුමන් නැත්තම් උන්වහන්සේ පැවිදි වෙලා ඉදිරි මාර්ගය යන්නේ නැහැ. එතකොට කුමක නිරෝධයද? හේතු නිරෝධයෙන් දුක් නිරෝධය, ඵල නිරෝධය, තණ්හා අනුසය නිරෝධයෙන් පංචපාදානස්කන්ධය හට ගැනීම නිරෝධ වෙනකොට හටගන්නේ ස්කන්ධ පහ. එනිසා තමයි සංකිට්ඨේන කියන වචනයෙන් පෙන්වන්නේ කෙටියෙන් කියනවා නම් මේ ලෝකෙ මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ ලෝකේ තියෙන ධර්මතා නොවේ. ඔවුනොන් විසින් හදාගත්තා උපාදානයේත හේතු තණ්හානුසය මුල් කොටගෙන. තණ්හානුසය අම්මා තාත්තා ගුරුවරු කවුරුත් හදාගිය එකක් නෙවෙයි. තමා විසින්ම මේ ලෝකෙට ඇලිලා ගැටිලා බැඳිලා කරගත්ත විශාල මෝඩකමක්. එනිසා තමයි ඒකට අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා කියන්නේ. එනිසා තමයි ඒකට සබ්බේපතුක් ජනා උම්මත්තකා කියලා කියන්නේ. ඔවුන් ක්‍රියාත්මකව ක්‍රියාත්මකවන ලබන්නේ බාහිර ලෝකයේ සිදුවෙන සිදුවීම් බාරගෙන එයට අනුව නැත වෙන රූකඩයක් වගේ. ඔබ නැත වෙනු ලබන්නේ මේ තණ්හා අනුසය විසින් නැතවන ලබන්නේ. ඒ අනුසය හිස් කරන්න. ඔක තමයි පෙන්වන්නේ නැව ඉසිනු. එතකොට නුසුවසේ නැව ගමන් කරයි කියලා ඒක ගාතාවක තියෙනවා. නැවේ දැන් බර තියෙනවා. යන්න විදිහක් නැහැ. නැව ඉහින්න කියලා කියනවා සුවසේ යනවායි කියලා. ඒ බර කියලා කියන්නේ ඔන්න ඔය අපි එකතු කරගත්තා වූ තණ්හානුසයන්. මේ ටික අරමුණට හටගන්න වෙලාවට යලිත් එතෙන්ට ශේෂ වෙන්න නොදී නිමාව දකින මාවතෙන් තමයි තණ්හානුසයට හේතු නොයා ඉවර වෙන්නේ. තණ්හක්ඛය බුදුන් වහන්සේ වදාරන්නේ. සබ්බ දුක්ඛං ජිනාති සියලු දුකින් දිනන්ත පුළුවන් නේ දුක් පරාද කරන්න පුළුවන් නේ මේ අනුශේෂය කිරීමෙන්. එහෙමනම් අනුශේෂය කිරීමේ එකම ප්‍රතිපදාව එකම මාර්ගය තේරුම් ගන්න මේ සංස්කාර අනිදුක්ඛානාත්ම බව තේරුම් අරගෙන ඒ ලෝකේ පවතින සත්‍ය බව තේරුම් අරගෙන එසේ බලන්නට පටන් ගන්න ඔබ මවක් වෙන්න පුළුවන්, පියෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. කොතනකවත් කමන්නේ යහපත් ආචාර ධර්ම පද්ධතියක් යටතේ පමණයි සිටින්න අවශ්‍ය. නරක වැඩ පව් වැඩ කර කර මේක කරන්න බෑ. ඔබ යහපත් කෙනෙක් වෙන්න. ඒක තමයි සම්මතය පිළිගන්නවායි කියලා කියන්නේ. ඉන්නහට ඔබට පැවරී තියෙන වගකීම් අතහැර දමා කැලේට යන්න කල්පනා කරන්න එපා. ඔබට යම් වගකීම් ටිකක් පැවරී පවතී නම් පියෙක් වශයෙන්ද වගකීම් තියෙන්නේ, මවක් වශයෙන්ද වගකීම් තියෙන්නේ, දරුවන් වශයෙන්ද වගකීම් තියෙන්නේ, ගුරුවරු වශයෙන්ද වගකීම් තියෙන්නේ. ඔබට මේ ලෝකේ මේ වන විට පැවරුණු වගකීම් ටිකක් තියෙනවා. ඒ අතහැර දමා යාමක් මේ සදහන් කරන්නේ. හැබැයි කල් වේලා ඇතු මේ දේ තේරුම් ගන්න තේරුම් ගත්තාම එදිනා ජීවිතයේදී මේ ධර්මතාවය බලන්න පුළුවන් තැනට ඔබගේ නුවණ දියුණු වෙනවා තව ටිකක් බණ ඇහුවා. එවිට ඔබටත් මේ ගාථා පදේශ ගාථාවේ සඳහන්නා වූ යේ ධම්මා හේතුප්පවා තේරිලා තේසං හේතු තේරුම් ගන්නට ලැබිලා ඒ හේතු නිරෝධ කරන මගටපත් වෙන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔබටත් දුකට හේතුව නිරෝධ කිරීමෙන් දුක් නැති කිරීමේ ප්‍රතිපදාව හෙවත් මහා ශ්‍රමණයන් වහන්සේගේ වාදය පිළිගන්න කෙනෙක් බවට පත් වෙලා මෙලොව වශයෙන්ම මේ දුක් සියල්ල නිමා කරන්න පුළුවන් වෙනවා. එසේ කර ගැනීම සඳහා ඔබ හැම දිනාට ප්‍රඥාව උදා වීමට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මෙතකින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.